සාදු සාදු. 2603 වූ 2014 8 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. යහපත් අයෙකු වෙනුවෙන් ගරු කරන්නා, ගරු ලබන්නා මෙන්ම අගය කළ යුතුය. සද්ධර්මයේ ප්‍රියවන්නේ සත්පුරුෂයන්ට පමණයි. එනිසා සත්පුරුෂ පින්වත්නි, ඔබ කැමින සිටින්නේ තවත් අයෙකුගේ දර්ශනයක් හෝ ආගමක් ඉගෙන ගැනීමට නොවේ. ඔබ කැමින සිටින්නේ ඔබව හඳුනා ගැනීමට, ඔබව කළමනාකරණය කර ගැනීමට, ඔබ තුළම මනස ඔබ සකසා ගැනීමට. අපින් ගත යුතු කිසිවක්ම නැත, දරා ගත යුතු කිසිවක්ම නැත, රැගෙන යා යුතු කිසිවක්ම නැත. ඇලීමට හේතු වන, ගැටීමට හේතු වෙන කාරණයක් නැත. එහෙමනම් මේ මොහොතේ අපි උත්සාහ කරන්නේ අපේම මනස සකස ගන්න. එහෙම නැතෝ දර්ශනයක්, චින්තනයක්, ආගමක් කරපින්න ගන්න නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිට්ටි විසුද්ධිය පිණිස, දෘෂ්ටි වලින් නිදහස් වීම පිණිස. අප අපේ මනස තුල යම් පටලැවීමකට හසු වුණා, ඒ පටලැවීම පසුව අපිටම ලියා ගන්න අපහසු වුණා. ඒ ලියා ගන්න වැඩපිළිවෙල තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. මේක කාගේවත් ධර්මයක් නෙමෙයි, මේක බුදුරජාණන් වහන්සේගේම ධර්මයයි. මෙහි නිර්මාපකයා, නිර්මාතෘවරයා ලෝතර බුදුරජාණන් වහන්සේ. 20 ඥානයක් ලෝකෙ මිනිසුන්ට නොතිබිච්ච ඥානයක් ලෝතර බුදුරජාණන් වහන්සේ බිහි කළා. ඒ තමයි ලෝකෝත්තර ඥානය. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඉන්ද්‍රිය සංවරය, විමුක්ති ඥානය, චේතෝ විමුක්තිය, ලෝක නිරෝධය. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ලොවට පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අපිත් අපේ ජීවිත තුළ නිදහස, එහෙම නැත්නම් නිරෝධය, එහෙම නැත්නම් සැහැල්ලුව අපි සොයාගනිමු. අපි මේ මොහොතේ හඹා යන්නේ සංඥා පසුපස නොවේ, වචන පසුපස නොවේ, රූප පසුපස නොවේ, වේදනා පසුපස නොවේ, විඥානය පසුපස නොවේ, සංස්කරණය කරන ලද දේවල් පසුපස නොවේ. ඒ සියල්ලගෙන්ම නිදහස් වූ මාවතකයි අපි ගමන් කරන්නේ. ඒකට කියනවා නිරෝධ මාර්ග. කියන්නේ කිසිවක් දරාගෙන රඳවාගෙන පවත්වන ස්වභාවයක් එහි නැහැ. ඒ නිසා නිරෝධ මාර්ග. ඇසින් දකින්න බැරි නිසා ඇස නිදහස් කරනවා. කනින් අහන්න බැරි නිසා කනත් නිදහස් කරනවා. නාසයෙන් විඳ දරා ගන්නත් බැරි නිසා නාසයත් නිදහස් කරනවා. මොකද්ද මේ නිරෝධ මාර්ගයේ ලෝකෝත්තර ධර්මය? දිවෙන් රස විඳලා හඳුනන්නත් බැරි නිසා දිවත් නිදහස් කරනවා. ගතින් යා නොහැකි නිසා ගතත් නිදහස් කරනවා. අතීත දැනුමින් මෙය ග්‍රහණය කළ නොහැකි නිසා අතීතයද නිදහස් කරනවා. අනාගතයේ නිර්මාණයක් කරලා ග්‍රහණය කරන්න බැරි නිසා එයද නිදහස් කරනවා. වර්තමානයේ ති ඉන්ද්‍රයන් වලින් ස්පර්ශ කරන්න බැරි නිසා ඉන්ද්‍රයන් විවේක ගන්නවා, නිදහස් කරනවා. දැන් ඔබ ගමන් කරන්නේ නිදහස්ව. කිසිදු දෙයක් කරපින්නාගෙන නොවේ. කිසිවක් දරාගත්තාම කිසියම් වේදනාවක් පැමිණෙනවා. කිසිවක්ම දරාගන්නේ නැතිනම් කිසිම වේදනාවක් පැමිණෙන්නේ නැත. කලබල නොවි ඉදිකට්ටට නූලක් දානවා වගේ බොහොම පරිස්සමෙන්, ඔරලෝසුවක් අලුත් ඇඳියා කරනවා වගේ බොහොම සියුම් කාරණයක් සුත්‍ර ජීවීන් පරීක්ෂා කරනවා වගේ බොහොම සියුම් ආකාරයකින් බලන ක්‍රමවේදයක් තමා තුළ තියෙන්න ඕන. තමාගේ ඉන්ද්‍රියන් වලින් කළ හැකි දේවල් තිබෙන්නේ ලෝකෝත්තර ලෝකේ නොමේ ලෞකික ලෝකේ පමණයි. ලෝකෝත්තර ලෝකයේ ඉන්ද්‍රියන් වලින් කළ හැකි දෙයක් නැහැ. පැවැත්විය හැකි දෙයක් නැහැ. ඉන්ද්‍රයන් මුදා හැර නිදහස් කොට සිටින්න පුරුදු වන්න. නිතරම මම කියන චින්තනයෙන් නැගී සිටින බලය නිදහස් කරන්න. සංකල්පයකට හසු වන්න දෙපා. විවෘතව නිදහස් වන්න. දෘෂ්ටිවලට හසු වන්නට එපා. විවෘතව නිදහස් වන්න. කිසිදු දෙයක් සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගන්න. නිදහස් වන්න. කිසි තැනක මමත්වයේ නොරඳවන්න. කිසිවෙක් නොවීමටම උත්සාහ කරන්න. ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ කිසිවෙක් නොවන්න. විනිශ්චයකරුවෙක් හෝ ක්‍රියාකරවන්නෙක් හෝ ක්‍රියා කරන්නෙක් නොවන්න. අතීතයේද අනාගතයේද වර්තමානයේද අත්හල විට ඔබගේ මමත්වය දියව යාම ආරම්භ වෙනවා. සිහින සියල්ල මතක සියල්ල මුදා හරින්න. කිසිදු කලබලයක් ඇති කර නොගන්න. සියල්ල ස්වභාවයෙන් සිදුවන්නට ඉඩ හරින්න. ජල දහරාවක් ගලා යන්නාක් මෙන්, වලාකුලක් අහසේ පාව යන්නාක් මෙන් නිදහසේ දියව යන්නට ඉඩ හරින්න. ඔබට ඇතිවන භීතිය කෙරෙහි, බය කෙරෙහි නොසරකා සිටින්න. අප මේ උත්සාහ කරන්නේ අප තුළම ඇති මමත්වය දුරු කරන්නටයි. ඒ මමත්වය මතක් කරාවේ මමත්වය දුරු කළාම කවුරුවත් නැහැ නේද කියලා මෙතන. ඒක මට සැපයි. සියලු ප්‍රශ්නවලට වේදනාවලට හේතුකාරකයේ මමත්වයයි. මමත්වේ නැතිවීමම සැපයි. නිදහස ඇසින් දැකිය නොහැකි බව සිහියේ තබා ගන්න. ඇසින් නිදහස් වීම තුල නිවන් දැකිය හැකි බව කල්පනා කරන්න. නිර්වාණය ඇසින් දැකිය නොහැකි බව කල්පනා කරන්න. ඇසින් නිදහස් වීම තුල නිර්වාණය දැකිය හැකි බව සිහි කටයුතුයි. මේ මොහොතේ මා සොයා යන්නේ නිදහසයි. ඇලීම, ගැටීම, පාලනය, වෙනස් කිරීම, බලාපොරොත්තු වලින් තොරව පවතින නිදහස. බැඳීම් නැති අවස්ථාවයි මේ සොයන්නේ. නිර්වාණ. වාන කියන්නේ බැඳීම්. වාන නැති අවස්ථාව නිර්වාණ. නිර්වාණය හෙවත් බැඳීම් නැති අවස්ථාවයි ඔබ සොයන්නේ. මානසික බැඳීම්. රූපවලට බැඳිලා නැහැ. මානසික වේදනාවන් වලට බැඳිලා නැහැ. සංඥා සංකාර විඥාන වලට බැඳිලා නැහැ. කෙටියෙන් කියතොත් ඔබ මනසට බැඳිලා නැහැ. ඔබ ඉන්ද්‍රියන් පහට බැඳිලා නැහැ. ඔබ ඉන්ද්‍රියන් පහ තුල කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. එයින් තොර වූ දෙයක්ම ගවේෂණය කරන්න. ඉන්ද්‍රියන් පහෙන් තොර වූ දෙයක්ම ගවේෂණය කරන්න. මානසික නිදහස ප්‍රායෝගිකත්වය තුල දැනෙනවා මිස ලොව කිසිදු තැනකින් සොයාගත නොහැකි. විවේකය ප්‍රායෝගිකත්වය තුල දැනෙනවා මිස ලොව කිසිදු තැනකින් සොයාගත නොහැකි. බැඳීම් විරහිත තත්වය ප්‍රායෝගිකත්වය තුළ බැඳීම් වලින් තොර වූ තැන දැනෙනවා මිස ලොව කිසිදු තැනකින් සොයාගත නොහැකි. ඔබ සැබවින්ම නිදහස් නම් ඔබට දැනෙන්නේ නිදහස. ඔබ සැබවින්ම බැඳීම් විරහිත නම් ඔබට දැනෙන්නේ නිදහස. කුඩා හෝ වැරදීමක් ඔබගේ මෙහෙයවීම තුළ භාවනාව තුළ ඇතිවොත් නොදැනුවත්ව හෝ ඒ තුළින් ඔබේ සිතට ගලාගෙන එන්නේ යම් වේදනාවක්. ඒ වේදනාව සැප හෝ වේවා දුක හෝ වේවා උපේක්ෂා හෝ වේවා සියල්ලගෙන්ම විනිර්මුක්ත වූ නිදහස් වූ මාවතේ ගමන් කරන්නේ නම් ඔබේ සිත නිවිලා, ගත නිවිලා, ඇස කන නාසය දිව ශරීරය නිවිලා රූප වේදනා සංඥා සංකාර විඥාන නිමිල අතීත අනාගත වර්තමාන නිමිල ඔබ මේ මොහොතේ ඔබේ මනස තුල කිසිවෙක් වී සිටිනම් කිසිවෙක් නොවන ඔබේ මනස තුල ඔබ කිසිවෙක් යම් කෙනෙක් වී සිටිනම් ඔබ කිසිවෙක් නොවන කිසිවෙක් නොවීම තුළ අසීමාන්තික වූ දැකීමට හා එහි අයිතිය ඔබට ලබා ගන්නට පුළුවන්. සීමා සහිත පටු වූ පුජ්‍යලේ කිසිවෙක් සිටිනම් කිසිවෙක් නොවීමට උත්සාහ කරන්න. කිසිදු මුළු ගැන්වීමක්, කිසිදු දෘෂ්ටිගත වීමක්, කිසිදු උපාදානයක් අල්ලා ගැනීමක්, කිසිදු ගැටීමක්, කිසිදු උපේක්ෂාවක්, කිසිදු මානසික භාවයාත්මක ගුණයක් ග්‍රහණය කිරීමෙන් වළකින්න, ක්‍රියාවට බැස නොගන්න, අතහැරීමද අතහැර, අල්ලා ගැනීමද අතහැර, නිදහස පුළුවන් තරම් ග්‍රහණය කරගන්න, විමුක්තිය පුළුවන් තරම් ග්‍රහණය කරගන්න, බැඳීම් විරහිත වූ අවස්ථාව පුළුවන් තරම් ග්‍රහණය කරගන්න, ඒ තුළට සමවදින්න, ඒ තුළට පිවිසෙන්න, එය තමන්ගේ ජීවය ආත්මය කරගන්න. නිදහස, සැහැල්ලුව, බැඳීම් විරහිත ස්වභාවය, එහි ඔබට දකින්නට ලැබෙන සුවිශේෂත්වය නම් මෙහෙවන්නේක් නැත, දකින්නෙක් නැත, කරන්නේ කරවන්නෙක් නැත, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කෙහි නැත, ඉන්ද්‍රියන් පහම නැත, මන ඉන්ද්‍රිය දෙහි නැත, ධර්මයට අනුකූලවම නිවැරදිවම තමාගේ ඥානය හා මනස පවත්වන්න, සැලකිලිමත් වන්න, වර්තමානයේ ස්වභාවය නිතරම ධර්මය සමග ගැලපෙනවාදයි බලන්න. සියල්ල දියව යන්නට ඉඩ හරින්න, දියව යන දෙස නොබලන්න, සිදුවෙන වෙනස්කම් දෙස නොබලන්න, තමාගේ වෙනස වෙත අවශ්‍ය කරන ධර්ම රැස් කරන්න, සියල්ලගෙන්ම නිදහස් වීමයි. එය පුජ්‍යලත්වයට බර නොදී පුරුදු කරන්න, මමත්වයට බර නොදී පුරුදු කරන්න, ඇලීම් බැඳීම් ගැටීම් වලින් තොරව එය පුරුදු කරන්න, මානසික ක්‍රියාවෙන් නිතරම නිදහස් වන්න, භාවනාවෙන් ඔබ ඉවත් වන්න ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවයට භාවනා කරන්නට ඉඩ හරින්න. ඔබ භාවනා කරවීමෙන් ඉවත් වන්න. ස්වභාවයට ධර්මය අවබෝධ වන්නට ඉඩ හරින්න. ඔබ ධර්ම අවබෝධය කර ගැනීමට දරන උත්සාහයෙන් ඉවත් වන්න. ඒ මනාව පිහිටවන්න. ස්වභාවයට භාවනාවේ ඉඩ දෙන්න. භාවනාව තුළ ඔබ එහෙම නැත්නම් මමත්වයක් නම් එය අතහැර දමන්න. නිදහස් කර දමන්න, ලිහිල් කරන්න. මම කිසි තැනක වැඩිමින් වළක්ින්න. මමත්වය දියව යන්නට ඉඩ සලසන්න. එය විවෘතව තබන්න. ග්‍රහණය නොකරන තැන මමත්වය දියව යනවා ඇති. කිසිවක්ම මානසික ක්‍රියාවලියට බැස නොගන්නා මොහොතේ මමත්වය දියව යනවා ඇති. ක්‍රියා නොකිරීම හෝ ක්‍රියා කිරීම නොවේ. වෙන අණ්ඩයක් ඔබ සිදු කළ යුතුයි. ක්‍රියා කිරීම හෝ ක්‍රියා නොකිරීම නොවේ. වෙන අණ්ඩයක් එයට ඉඩ හරින්න. එය ස්වභාවයයි. ඇතිවන මානසික බියට බිය නොවන්න. අධ්‍යාත්මිකව සියලුම බැඳීම් වලින් නිදහස් වන්න. එය ගැටීමක් හෝ ඇලීමක් නොවේ. දියව යාමට ඉඩ හැරීම. විවෘතව බලා සිටීම. කෙනෙක් නොවී සිටීම. කිසිවෙක් නොවී සිටීම. කිසිවෙක් වීමට උත්සාහ නොකිරීම. නමක් නැතිව පෙනී සිටීම. එය ඥානයෙන් අවබෝධ කරගත නොහැකි. සියල්ල අතහැරීමෙන් ඉන්ද්‍රයන් ස්වභාවයෙන් එතනටපත් වෙනවා ඇති. ස්වභාවය යනු ඉන්ද්‍රයන් විසින් ස්පර්ශ කරන්නා වූ දෙයක් නොවේ. දකින දේ මම. ඉන්ද්‍රයන් විවේක ගැන්වූ පසු ඉන්ද්‍රයන් ඉක්මවා යන මොහොතේ ස්වභාවය අඳුනාගන්නේ. ඒ ඔබ විසින් දැකිය යුතුයයි ප්‍රාර්ථනා නොකරන්න, නොසිතන්න. ඔබගේ කාර්යය වන්නේ සියල්ලගේම නිදහස් වීමට කටයුතු කිරීමයි. දුක් දෙකක් තිබෙනවා. දුක් නැති කිරීමට දුක් විඳීම, දුක වැඩි කර ගැනීමට දුක් විඳීම. ඔබ මහත් වූ වීරියෙන් දුක් නැති කරන්න. හිස පැලී ගියද, මරණය අයිතිවද, ඊටත් එහයින් වටිනාකමක් ධර්මයේ ඇතැයි ඔබ දකින්න. නිදහස තුල ඇතැයි ඔබ දකින්න. සියලු මානසික ශක්තියෙන් නිදහස් කරන්න, කිසිවක් ග්‍රහණය නොකරන්න, කුමන හෝ ආකාරයකින් කිසිවක් ග්‍රහණය නොකරන්න. වේගයෙන් ඇතිවන සිතුවිලි පද්ධතිය පිළිබඳව කලබල නොවන්න. නියමාකාරයේ අතහැරීම ප්‍රකට වන විට ඒ සියල්ල මගහැරෙනවා ඇති. කිසිවක් නැවැත්වීමට හෝ වැඩිවීමට හෝ උත්සාහ නොකරන්න. ස්වභාවය තුල සියල්ල සංසිඳෙනවා ඇති. මමත්වය කැටි වෙන තැන අසංසුන් වෙනවා ඇති. කිසිදු වචනයකින්වත් ධර්මයක් මෙහෙවන්නේ නැතිව වචන අත්හැර ගමන් කරන්න. කිසිදු වචනයකින්වත් ධර්මයක් ක්‍රියා නොකොට වචන අත්හැර ගමන් කරන්න. ඔය දියව යන්නේ මමත්වයයි. ඔබේ මමත්වය නැකිට කියාවි. මේ මොන කරදරයක්ද? මාව මැරෙන්නයි හදන්නේ. මාව මරන්නද හදන්නේ? මමත්වය දුරු වීම සැපයි. එවිට මා කිසිවෙක් නොවේ. කිසිවෙක්ම නොවේ ලෝකය දකින විට තත්තාකාරයේ පෙනේ. වචන සියල්ල අත්හැර ගමන් කරන්න. පාරක් නොමැති මාවතී කෙනෙක් නොවී ගමන් කරන්න. සියලු කම්පන වේග දෙදිරීම් අසංසුන් වීම පසු කර ඔබ යා යුතුයි. මායා වස්සන මහ වැහි වලට, කෙලෙස් වැහි වලට, මානසික රළු පීඩන වලට හසු නොවිය යුතුයි. සම විටම ඔබගේ ක්‍රියාදාමය ධර්මානුකූල ගත කළ යුතුයි. නිරෝධ මාර්ගයකම පිවිසිය යුතුයි. ධර්මයම මෙනෙහි කළ යුතුයි. ධර්මයටම අනුගත කළ යුතුයි. සෑම තප්පරයකම අලුත්වන මනස ධර්මානුකූල කළ යුතුයි. ධර්මයේ සමස්ත සම්පින්නණය කරනකත් සාරය ඔබගේ ගමන් මඟ තුල මෙහෙයවන්නා විය යුතුයි. සියල්ල අතහැරීම පුරුදු කරන්න, සැහැල්ලුවන්න. සියල්ල අතහැරීම පුරුදු කරන්න, සැහැල්ලු වන්න. නිරෝධයි, සියල්ලගෙන්ම නිරෝධයි. විමුක්ති සහගතයි, සියල්ලගෙන්ම නිදහස් ස්වභාවයක්. ලෝකෝත්තරයි, ඉන්ද්‍රියන් තුළට බැසගන්නේ නෑ, සියල්ලගෙන් නිදහස්. අවේදීතයි, කිසිදු වේදනාවක් නෑ, සියල්ලගෙන් නිදහස්. කිසි තැනක මම නැත, කිසි තැනක මාගේ කියා දෙයක් නැත, කිසි තැනක වේදනාවක් නැත, සියල්ල නිරෝධයි, සියල්ල නිදහස්. බැඳෙන සියල්ල අතහරින්න, ගැටෙන සියල්ල අතහරින්න. ඇති වෙන වෙනස්කම් වලට බිය නොවන්න, ඒ දේශනාව බලන්න. ඔබේ කාර්යය ඔබ හරියට කරන්න. ඇලෙන සියල්ල අතහරින්න, ගැටෙන සියල්ල අතහරින්න. සියලු වචන අතහරින්න. සියලු වචන අතහරින්න. සියලු වචන අතහරින්න. සියලු වචන අතහරින්න. වචනෙහි ඇති ක්‍රියාවන් අතහරින්න. වචනේ ඇති දැක්ම අතහරින්න. වචනේ ඇති වේදනාව අතහරින්න. වචනේ ඇති සංස්කරණයේ ගුණය අතහරින්න. වචනේ ඇති දැනුම අතහරින්න. වචන අතහරින්න. නිරෝධය පෙනෙන්නේ නිරෝධ ඇසින් දුටුවොත් පමණයි. ඔබ ඇස නිරෝධ කර නොගෙන නිරෝධය දැකිය නොහැකි. එබැවින් ඇස නිරෝධ කරගන්න, එවිට ඔබට නිරෝධය පේනවා ඇති. ඇස තුළ කිසිදු රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්, අතීතයක්, අනාගතයක්, වර්තමානයක් නොරඳවා ගන්න. ඇස තුළ. ඇස නිරෝධයි, ඇස නිරෝධයි, ඇසෙන් නිදහස්. ප්‍රඥා නිරෝධයි, සංඥා නිරෝධයි. නිරෝධය දැකිය හැක්කේ නිරෝධය තුළින්ම පමණයි. නිදහස දැකිය හැක්කේ නිදහස තුළින්ම පමණයි. නිවුණු ස්වභාවය දැකිය හැක්කේ නිවුණු ඇසකින්ම පමණයි. සියල්ල දියව යන්නට ඉඩ හරින්න. සියල්ල දියව යන්නට ඉඩ හරින්න. සියල්ල දිය කර හරින්න. සියල්ල දිය කර හරින්න. අල්ලා ගැනීමක් හෝ ගැටීමක් ඇති කර නොගන්න. ඒ ආකාරයෙන් අතහරින්න. අපේක්ෂාවකින් යුතුව හෝ අපේක්ෂාවකින් තොරව නොසිටින්න. කිසිවෙක් නොවී සිට ගන්න තමා තුළ කිසිවෙක් නොවී ජීවිතය ආරම්භ කරන්න. කිසිවෙක් නොවී උපදින්න. සම විටම පුජ්‍යලත්වය අතහරින්න, දෘෂ්ටි අතහරින්න, වචන අතහරින්න, සියලු වේදනා අතහරින්න, අතහැරීමම පුරුදු කරන්න. ගැටීමත් අතහැර, ඇලීමත් අතහැර, උපේක්ෂාවත් අතහැර, අතීතයත් අතහැර, අනාගතයත් අතහැර, වර්තමානයත් අතහැර වාසය කරන්න, පුරුදු කරන්න. කිසි තැනක මම නොවී සිට ගන්න, කිසිදු තැනක කුමන හෝ ආකාරයකින් ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගන්න. දකින ඇස විමුක්ති කර ගන්න, දකින දේ තුල විමුක්තිය දකින්න. ආවරණ කොට නොගෙන, බැඳීම් කර නොගෙන සියල්ල නිදහස් කරන්න. කිසිදු සිතවිල්ලක් මාගේ කර නොගන්න, කිසිදු දෘෂ්ටියක් මාගේ කර නොගන්න, කිසිදු වචනයක් මාගේ කර නොගන්න. සියලු බැඳීම් වලින් විනිර්මුක්තව නිදහස් වාසය කරන්න. ඉන්ද්‍රියන් ස්පර්ශ නොකරන්න, මනස ස්පර්ශ නොකරන්න, පුජ්‍යලත්වය ස්පර්ශ නොකරන්න, ඒ වීරයෙන් සිදු කරන්න. කුමන දෙයක් සිදුවද ඔබ සියල්ල අත්හැරීම සිදු කරන්න. ලෝකයෙන් නිදහස් වීම තුළ කෙලෙස් වලින් මිදෙන විට, වේදනාවන් වලින් නිදහස් වෙනකොට බුදුරජාණන් වහන්සේක උපමා කළා ජලෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ ගහනවා කියලා. ඒකට හේතුව ඔහුගේ ලෝකය වෙනස් වෙන්නයි යන්නේ. ඒ සමහර මාළු දඟලලා දඟලලා ගොඩට පනිනවා, සමහර අය ගොඩම ඉන්නවා. එතකොට හිතන්න පුළුවන්, එතකොට මරණය නේද එතන වෙන්නේ කියලා. ඔව්, මමත්වය කියන එක අපි නැති කරන්න ඕන. මනස කියන එක අපි මරන්න ඕන. මනස මරලා ජීවත් වෙන්න ඕන. ඉතින් ලෝක දෙකක් අතර සදාතනික සමු ගැනීම. ඒ සමහර අයට ඒ සරලව දැනෙනවා, සමහර අයට ඉතාම ගැඹුරින් ඒක දැනෙනවා. දැන් අපි හිතමුකෝ විදේශ රටකට රැකියාවක් සඳහා අවුරුදු 5කට පිටත් වෙන කෙනෙක්. බලන්න ඔය ගුවන්තොටුපළේදී මොනතරම් අඬනවද, දුක් වෙනවද, වැළපෙනවද, දෙදෙනාම අඬනවද. ඒ සුළු කාලයකට වෙනවීමක් තුළ සමහර අය ඒක සතුටින් ඒ ගමන යනවා. සමහර අය ලොකු කම්පණයකින් ඒ බැඳීම් අතරින් ඈත් වීම පිළිබඳව, ඥාතීන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වීම පිළිබඳව ලොකු කම්පණයකින් යනවා. ඉතින් මේ මමත්වයෙන් නිදහස් වීමත් මා දකින්නේ වගේ කෙනෙක්ගේ හේතුවක් නිසා සතුටින් යනවා. මට මේ ගමනෙන් වාසියක් තියෙනවා, ලාභයක් තියෙනවා, හොඳක් තියෙනවා කියලා. තව කෙනෙක්ගේ ඈත් වීම තුළ විශාල කම්පණයකින් යනවා බැඳීම් නිසා. ඒක තමයි මේ මමත්වයෙන් නිදහස් වෙන ගමන තුල තියෙන්නේත් එහෙමයි. කෙනෙක් ජීවිතේ ගොඩාක් දුක්බර අත්දැකීම් ලබලා, වේදනාකාරී අත්දැකීම් ලබලා, ජීවිතේ සමස්තයම දුකක් බව මනාව වටහාගෙන මේකෙන් නිදහස් වීම මට සැපයි කියලා හිතුණු කෙනෙක් බොහොම සතුටෙන් තමයි වෙන්න යන්නේ. තව කෙනෙක් ටිකක් අත්දැකීම අඩුයි. එයාට වෙන්න යන අවස්ථාවක් ලැබුණාම ලොකු හඬාවැළපීමක් කරගෙන මෙතනින් මට සමු ගන්න අමාරුයි, සමු ගන්න බෑ කියන මට්ටමකින් තමයි ඒක හැමින් සිද්ධ වෙන්නේ. ඉතින් අපි දුක්ඛ සත්‍ය කියන එක හරියට දකින්න ඕන. මේ ජීවිතේ අපි දකින්න ඕන මරණය කියන එකත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ වගේම සියලු ලෝකයේ සියලු සංස්කාරක ධර්මයෝ වය ධම්මා සංඛාරා කියන ගුණයට යටත්. ඒ නිසා ඒවා අනිත්‍ය වශයෙන් දකින්න, ඒවා නිත්‍ය කරගන්නේ. ඒ නිසා එක පැත්තකින් අනිත්‍ය ධර්මය වැඩෙනවා, තව පැත්තකින් නිත්‍ය ධර්මය තවත් ඇදිනවා. හරියට අර වාහනයක් ගමන් කිරීමට සියලු සුදුසුකම් නැතුව වාහනයක් අහක බැඳලා තියදී ඉස්සරහට යන්න හැදුවා මොකද වෙන්නේ? එක පැත්තකින් ඉදිරියට ඇදෙන්න බලනවා, තව පැත්තකින් බන්ධනයක් තිබීම නිසා පිටිපස්සට අදිනවා. ඒ වගේ දෙදරනවා. එහෙමත් නැත්නම් යම්කිසි මඩ වලක, මඩ ගොහරක එරෙනවා. එරුණාම එයා ගොඩ එන්න ලොකු වීරයක් දරනවා. ඒ වීරිය තුලම තමයි ගොඩ එීම සිද්ධ කරන්නේ. ඒකට අවශ්‍ය කරන පසුබිම් සකස ගන්න ඕනේ. ඊළඟට ගොඩ එන්න පුළුවන්. එතනත් එයා ලොකු කම්පණයකටපත් වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට සැහැල්ලුවෙන්ම මාවත හොඳට සැකසෙනවා. එවිට ඊටාව පහසුවෙන් ඇදී යනවා. අපිට අවශ්‍ය කරන්නේ මමත් ඒක පාරට ගොන්නක් හැටියට තීදි පෙරලන්න අමාරුයි. ඒ නිසා මේක ශේෂ වශයෙන් කඩා ඉවත් කළ යුතුය. ඒක තමයි ස්වභාවය. දැන් පෝසත් වෙනවා වුණත් එක පාරට පෝසතෙක් වෙන්න අමාරුයි. ටිකෙන් ටික පෝසත් වෙන්න ඕන. ගයක් හදනවා කියන එක වුණත් එක පාරට හදන්න බෑ. ඒක ටිකෙන් ටික ක්‍රමානුකූලව ගොඩනගන්න ඕන. ඒ විදිහට ගොඩනැගීමෙන් අපිට ඒක පුළුවන්. ඒ නිසා දරා ගන්න පුළුවන් ප්‍රමාණයට අපි ඒක ගොඩනගන්න ඕන. ඒසක් කිසිදු කෙනෙක් මානසිකව හරි කායිකව හරි අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ අපි අවබෝධය තුළ කටයුතු කරනකොට. නිතරම අප දිය කර හරින්නේ අපේ අධ්‍යාත්මික ගැඹුරු අධ්‍යාත්මය තුළ තියෙන මමත්වය. පිටින් අපි හොඳින්ම පුජ්‍යල තනතුරට අනුව, සමාජ ස්වභාවයට අනුව, තම පුරුදු චර්යාවට අනුව පැවැත්මේ කිසිම ගැටලුවක් නැත. ඒ පැවැත්ම වෙනස් කරගත යුතු නැත. ඔබේ අධ්‍යාත්මික අවිද්‍යාත්මික පැවැත්ම පමණයි ඔබ වෙනස් කර ගන්න ඕන. බාහිර පැවැත්ම නොවේ. බාහිර ඔබ අදාළ තනතුරේ සිටින්න. අධ්‍යාත්මයෙන් කිසිවෙකු නොවන්න. එසා බාහිර ඥානයක් කියලා එකක් තියෙනවා. අධ්‍යාත්මයේ දකින ඥානයක් තියෙනවා. අධ්‍යාත්මික ස්වභාවයක් තියෙනවා. ඇයි කිසිවෙකු නොවන්න කියන්නේ? කිසිවෙකු වූ විට එහි සැකසෙනවා විශාල බරක්. උපාදානස්කන්ධක්. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර විඥාන කියන මේ උපාදාන සැකසෙනවා. රූප හොඳ නරක වශයෙන්, වේදනා හොඳ නරක වශයෙන්. සමහර අය මානසික උපතුභාවයන් වලට එහෙමපත් වෙලා අපිට කියන්නේ මේ සංවේදීතාවය තුළ එක පිරීලා එක දරා ගන්න බැරුව කම්පනයක් ඇති වෙනවා වේදනා උපාදානය නිසා. සමහරලාට දුක දරා ගන්න බැරුව, සමහරලාට සතුට දරා ගන්න බැරුව, ඒ ඕනම දෙයකින් මානසිකව කෙනෙක් උමුතු වන්න පුළුවන්. රූප උපාදානයකින්, වේදනා උපාදානයකින්, සංඥා උපාදානයකින්, සංකාර විඥාන උපාදානයකින්, ඒවායින් බැහැර වීම. ඒවායින් බැහැර වෙන ක්‍රමවේදය ලෞතර බුදුහාමුදුරුව තමයි සොයාගත්තේ. රැඳී සිටින්නෙත් නෑ, තරණය කරන්නෙත් නෑ. ඒ කියන්නේ කම්ම නිරෝධාය සංවත්තති, මානසික සමස්ත ක්‍රියාදාමයෙන් නිදහස් වීම. ඒක හරි ගැඹුරු දෙයක්. එකවර ඔබ හිතන දේ නෙමේ එහි අරුත. ඔබ හිතන්න පුළුවන් මේ මනස නිහඬ කරගෙන ඉන්න එකයි මේ කියන්නේ කියලා. නෑ, එහෙම දෙයක් නෙමේ. නොසිතා ඉන්න එකයි කියලා හිතන්න පුළුවන්. ඒකත් නෙමේ. සිතවිලි පාලනය කරන එකයි කියලා හිතන්න පුළුවන්. ඒකත් නෙමේ. කම්ම නිරෝධාය සංවත්තති. තාම ගම්බීර වචනයක් ඒක. ඒ ක්‍රමානුකූලව අපි හඳුන ගන්න ඕන. මම කිසිවෙක් අද දින එකවර අවබෝධ කරගත්තේ නැහැ කියලා අවතක්ෂේරුවටපත් කරන්නේ. සැරියුත් හාමුදුරුවගේ උත්තමය පව සෑහෙන කාලයක් ගත කළා. ආනන්ද හාමුදුරුව 25 අවුරුද්දකට ගිහිලා පස්සේ තමයි අවබෝධ කරගත්තා. ඒ නිසා අපි මේ ධර්මය යමෙක් ක්‍රමානුකූලව ඇසීම තුළ ගොඩනගෙන්නට ඉඩ හරින්න ඕන. අතහැරීම තුළ තියෙන සැනසෙල්ල. අතහරිනවා යනු මමත්වය අතහැරීම. මමත්වය විසින් අතහැරීම නොවේ. ඒ අපි ලෝකයේ කතා කරන අතහැරීම තියෙන්නේ මමත්වය විසින් අතහැරීම. මම අතහරිනවා. මොනවද? යමක්, වස්තුවක්, භාණ්ඩයක් ආදී කොට ඇති දේවල් මම අතහරිනවා. මේ අතහැරීම මම අතහරිනවා නෙමෙයි, මමත්වය අතහරිනවා. බලන්න මේ වචන හොඳට තේරුම් ගන්න. මා විසින් යමක් අතහරිනවා නොව මමත්වය අතහරිනවා. බලන්න ඔබ තුළ මේ වෙනස ඇති කරගෙන, මේ වෙනසේ තියෙන, මේ වචන අතරේ තියෙන වෙනස, ගුණය. මා විසින් යමක් අතහරිනවා නොවේ මමත්වය අතහරිනවා. මමත්වය අතහරිනවා. ඔබට කියන්නේ මේ අතහරින්න කියලා මමත්වය. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන පංච උපාදානෙන් සැඳුන් ලත් මමත්වය අතහරින්න. එනිසා දීපල, වස්තු, සම්පත් ඒ කිසිවක් අතහරින්න ඕන. ඒවා සම්මුති ධර්ම හැටියට ඔබේ ජීවිතේ පවත්වගෙන යන්න. නිවන් දකින්න අතහරින්න ඕන සක්කාය දිට්ඨිය. නිවන් දකින්න අතහරින්නේ සීලබ්බත පරාමාස. නිවන් දකින්න අතහරින්නේ විචිකිච්ඡාව. නිවන් දකින්න අතහරින්නේ ඇලීම, කාම රාගය. නිවන් දකින්න අතහරින්නේ රූප රාගය. නිවන් දකින්න අතහරින්නේ අරූප රාගය. නිවන් දකින්න අතහරින්නේ මාන්නය. නිවන් දකින්න අතහරින්නේ උද්ධච්චකම. නිවන් දකින්න අතහරින්නේ අවිද්‍යාව. විද්‍යාත්මක නො වූ කිසිවක් ඔබ ළඟ තබා ගන්න එපා. ඔය මම කියලා හිතන ප්‍රබල චින්තනය විද්‍යාගාරයකට දාලා බලවන්න ඕන. ඇහැ මගේ, කන මගේ, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ, අත් දෙක මගේ, කකුල් දෙක මගේ, ඔළුව මගේ, ඊළඟට අතීතය මගේ, අනාගතය මගේ, වර්තමානය මගේ, මේ ගේ මගේ, මොටෝ සයිකලේ මගේ, ඊට පස්සේ ඔබ ලස්සන ගාථාවක් තියෙන පුත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති. මට බොහෝ දේ ඇතේ ඇතේ කියමින් අධ්‍යාත්මිකව ඇලීමෙන් ජීවත් වෙනවා කවුද? ඉති බාලෝ විහඤ්ඤති. එහෙනම් මේ අධ්‍යාත්මික ලෝකයේ තුල ගැඹුරු මනස තුල සියල්ල අතහරින්න ඕන. උප්පුතිරප්පෝලින් අතහරින්න නෙමෙයි, බාහිරෙන් අතහරින්න නෙමෙයි, අධ්‍යාත්මිකව සියල්ල අතහරින්න ඕන. මව්පියෝ දරුවෝ නෝනලා සියලු දෙනාම වෙන්න පුළුවන්. නමුත් යුතුයකමහා වගකීම, බාහිර බැඳීම ඒ විදියම තියෙනවා. අධ්‍යාත්මික සිතෙන් සියල්ල අතහැරීම තුල තමන්ට සැනසෙල්ල තියෙනවා. එවිට අපි අතහරින්නේ මේ දරුවෝ ගැන හිත හිතා නෙමෙයි. ස්වාමී අතහරින්නේ ස්වාමිය ගැන හිත හිතා නෙමෙයි. ඒ සියල්ලටම පාදක වෙන සාධකය එකේන පුජ්‍යලාත හැරීමක් විතර නෑ. ඒකයි මතක තියාගන්න ඕන. ඒ සියල්ල උපහාදනය කරන, එයට පාදක වෙන දේ තමයි අතහරින්නේ. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. මුලින් මේ ගමන යනකොට විවිධ බාධක එනවා. ඒව තමයි අර පෙන්වේ තණ්හා, රති, රගා කියන ස්වභාවල් ඇවිල්ලා ප්‍රියමනාප ස්වභාවයෙන් මේ මනස රඳව ගන්න බලනවා. ඒකට රැවටෙන්නේ නැතුව ඉන්නකොට කඩු දුණු වීතල අරගෙන එනවා. ඊට පස්සේ බිය ගන්නවලා, තැති ගන්නවලා, මරණ භය ඇති කරවලා, මැරෙයි කියලා මේකෙන් පන්න ගන්න බලනවා. ඒකටත් දින වෙ ඉන්නකොට මහ වැසි වස්සල, කෙලස් වැසි වස්සල අපි තුල ලොකු ලෝකය දෙදරා යන කම්පනයක් ඇති කරවලා, ඔය ලෝකේ දෙදරා ගියා කියන්නේ සෑම රහතන් වහන්සේ කෙනෙක්ම රහත් වෙනකොට අධ්‍යාත්මික ලෝකය, මේ ලෝකේ දෙදරා යෑමක් සිදු වෙනවා. ඒක මේ මහ පොළොව නෙමේ, මේ ශරීර ලෝකේ දෙදරා යන්නේ. අපි අය ඒක මහ පොළොවට දාගෙන තියෙන මහ පොළොව නෙමෙයි දෙදරා යන්නේ, මේ ශරීර ලෝකයේ දෙදරා යනවා. ඉන්ද්‍රිය ලෝකයේ දෙදරා යනවා. මරණයට බිය කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. කෙනෙක් මරණයට බිය වෙනවා. ඔබ විද්‍යාගාරයේ ඔබේ තුල හදාගන්න, ඔබ විද්‍යාගාරයට දාලා බලන්න, මම මරණයට බිය වුණාට මට මරණයෙන් බේරෙන්න පුළුවන්ද? හරි. ඊළඟට ඔබ මැරෙනවයි කියලා ඔබ පවත්වාගෙන යන්නේ ඔබේ දේවල්ද? ඔන්න විද්‍යාගාරයේ පරීක්ෂණය. මගේ නොවන වාත්‍ය ඇතුළත් කරගෙන තනියෙන් මම හිතනවා මමයි කියලා. මොනතරම් අවිද්‍යාත්මක සහගතද? ටිකක් අපි හිතන්න ඕන, මම මේ වායු ගෝලයට, ඔක්සිජන් වලට මාව අයිති. මගේ ජීවිතේ අයිතියක් තියෙනවා. මව්පියන්ට අයිතියක් වගේ මේ වායු ගෝලයටත් අයිතියක් තියෙනවා. හිරු එළියට මාව අයිති, මහ පොළොවට මාව අයිති, මේ ජලයට මාව අයිති කියලා ඒ විදිහට බෙදා හදා දුන්නාම මොනතරම් සාධාරණත්වයක් තියෙනවද, සැහැල්ලුවක් තියෙනවද? අවිජ්ජා පත්‍ය සංඛාරා. ඔය එකක්වත් මිනිසු ලෝකෙ හිතන්නේ නැහැ මේ ඉන්නේ මම. ඊළඟට ඔළුවට දැම්මම සංඥා ටිකක් ආයේ මගේ ආගම. ඔළුවට දැම්මම සංඥා ටිකක් ආයේ මගේ භාෂාව. ඔළුවට දැම්මම සංඥා ටිකක් ආයේ නරක වචන. ඔළුවට දැම්මම සංඥා ටිකක් ආයේ හොඳ වචන. ඔළුවට දැම්මම සංඥා ටික මේ සමාජයේ, ලෝකයේ ඒක තමයි තත්ත්වය. නේ මාධ්‍ය විසින් දාන ඔළුවට මෙන්න මේ කාලේ ලොකු අය බඳින ඔරලෝසුව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සංඥාවට සමාජෙම හැඩ ගැහෙන්නේ නැද්ද? හැඩ ගැහෙනවා. මේ සමාජයේ මේ කාලේ කන කෑම ඒ විදිහට හැඩ ගැහෙනවා. මේ සමාජයේ බොන බීම ඒ විදිහට හැඩ ගැහෙනවා. ඒක තමයි මමත්වයේ ස්වභාවය. මම කියන්නේ, මමත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමා කළා. මිට කලින් මේක අපි කියලා තියෙනවා. ওই වෙල් යායේ වල්වල තියෙන අයින්වල කණු. ඒ කණු තියෙන්නේ මේ ගවයෝ ඇවිල්ලා බැඳලා යනවා ඒවයි. එකට කියන්නේ හරක් බඳින කණුව, ගොම් බඳින කණුව. මමත්වය කියලා කියන්නේ කෙනෙක් ළඟ උපමා කළා ගොම් බඳින කණුවක්. ඒ ගොම් බඳින කණුවක් කියන්නේ ඒ මමත්වයේ තමයි ඕනම දෙයක් ඇවිල්ලා ගැට ගහන්නේ. ආගම, ජාතිය, වර්ග, කුල, දෘෂ්ටි, හොඳ නරක අනේකාකාර දේවල් ගැට ගහනවා. ඒ එසේ ගැට ගැහිම නිසා ඒ දේවල් ඊළඟට දරාගෙන ඉන්නවා. දැන් මගේ ඔළුවේ ගැට ගැහුවා නම් ඔබ මුස්ලිම් කියලා, මම මුස්ලිම් කෙනෙක්. මගේ ඔළුවේ ගැට ගැහුවා නම් ඔබ කතෝලික කියලා, එහෙනම් මම කතෝලික කෙනෙක්. මගේ ඔළුවේ ගැට ගැහුවා නම් ඔබ බෞද්ධයෙක් කියලා, ඔබ බුද්දිස්ට් කියලා, මම බෞද්ධයෙක්. මගේ ඔළුවේ කවුරු හරි ඇවිල්ලා ගැට ගැහුවා නම් ඔබ නිගන්ටේ කියලා, මම නිගන්ටේ. ඉතින් මේ කිසිවෙක් නොවේ කියන්නේ තව දෘෂ්ටියක් නෙමෙයි. තව ආකල්පයක් නෙමෙයි. මේක ඉෂිවරුන් විසින් දකින මහා ගැඹුරු දෙයක්. මේ සාමාන්‍ය සමාජයේ විසින් ඉන්න අයට මේක කිසිසේත්ම දකින්න බැරි දෙයක්. නමුත් අප මේක ඊටාම සරල කළා, ප්‍රායෝගික කළා, ඔබ වැනි සමාජයේ කෙනෙකුටත් දකින්න පුළුවන් විදියට හැඩගස්සන එක ප්‍රාතිහාරයක්. අමාරු වෙන්නේ නෙමෙයි. වැවුලල ගිහිල්ලා නෙමෙයි, බෙල්ල කඩාගෙන දැක්කන් මේක ලාභයි. මොකද හේතුව ඒ තරම් සමාජයට සම්බන්ධ නොවන මහා විශිෂ්ටයන් විසින් කැපවීමක් කරලා බොහෝ කාලයක් පෙරමන් පුරලා තනිකර ජීවිතයක, ශ්‍රමණ ජීවිතයකට කැප කරලා දකින දෙයක් එවකට. ඉතින් ඒ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගෘහ ජීවිතයේදීත් මේක දකින්න පුළුවන් කියලා ආනන්ද හැමදුරට. සාමාන්‍ය විදි කෙනෙකුටත් මේ නිවන් මඟ දකින්න පුළුවන්. මේ කිසි ගැටලුවක් නැහැ. ඉතින් සම්පූර්ණයෙන් කැපවීමක් කළා එදා දුටුවේ. අද ඔබට යම් තරමක කැපවීමක් කරලා දකින්නට අවශ්‍ය කරන පහසුකම් තියෙනවා. ඒ තමයි නිතර නිතර දේශනා අහන්න තියෙන තාක්ෂණික උපකරණ. එදා තිබෙන්නේ නැහැ. ඒ නිසා මහන වෙන්න වෙනවා නිතර නිතර ධර්මය අහන්න. ඒ වගේම gedaraක තියෙන මේ පහසුව, ඉස්සර ළින්දට ගිහින් වතුර ගේන්න ඕන, අද ළින්දට ගිහින් වතුර ගේන්න ඕනේ, කරහමි තියෙනවා. ඉස්සර ලාම්පු පොල් තෙල් හදා ගන්න ඕන, අද ඒව කරන්න ඕනේ, අද ලයිට් එකෙන් ස්විච් එකෙන් ඉන්නවා. ඉස්සර අපි රෙදි සෝදන්න ඕන, දැන් අපි රෙදි සෝදන්න ඕනේ. මැෂින් එකට දැම්ම බොත්ත මෙබලා ආවා, එයා හොදලා වේලස් තියෙනවා, ඔක්කොම කරලා දෙනවා. ඉතින් අපි අද කාර්ය බහුල අඩු කරලා තියෙනවා. නමුත් ඒ තුල කාර්ය බහුල විය හැකි කෙනෙකුට, නමුත් අපි කාර්ය බහුලතාවයන් අඩු කරන තත්ත්වයන් වලට භාජනය කරලා තියෙනවා. ඒක වාසියක් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට නිවස විවේක ස්ථානයක් කරගන්න පුළුවන් නම් ඒකත් පන්සල තමයි, ඒකත් ආරණ්‍ය තමයි. ඔබේ අධ්‍යාත්මය තුළ ධර්මය හොයන්න පුළුවන් නම්, ඔබ අධ්‍යාත්මය තුළ ධර්මයෙන් ජීවත් වෙන කෙනෙක් නම්, ඔබත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි. කිසි කෙනෙක් විය යුතු නැහැ. ඔබ හොඳ හෝ නරක හෝ මධ්‍යස්ත කෙනෙක් විය යුතු නැහැ. කෙනෙක් නොවන තැනම ඔබ හොඳ කෙනෙක් බවට පත් වෙනවා. හේතුව ඔබ දරා ගැනීම, උසුලා ගැනීම, ඔබ තුල නැති නිසා ඔබ තුල සහනය කියන එක ඔබගේ ආහාරය බවට පත් වෙනවා. සතුට කියන එක ඔබේ ආහාරය බවට පත් වෙනවා. ඔබේ සංඥාව කිසිදු පැත්තකට නැඹුරු කරන්නේ නැතුව අන්තයකට නැඹුරු කරන්නේ නැතුව උබෝ අන්තයෙන් නිදහස් කරගන්න. උබෝ අන්තය කියන එකෙන් අදහස් කරන්නේ සියලු අන්ත. සියලු අන්ත වලින් ඔබේ ඥානය, ඔබේ මනස, ඔබේ ජීවිතය ඔබ නිදහස් කරගන්න. ඒක යදා පඤ්ඤාය පස්සති, ඒක ගැඹුරුම නුවණින් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෝ අවබෝධයත් සමග. ඉන් පසුව සියල්ල අත්හල කෙනෙක්, සබ්බේ සංඛාර අනිච්චා කියන තැනට ආපු කෙනෙක් බවට පත් වෙනවා. නැත්තම් නිතරම නිත්‍යයකට පැමිණෙන ස්වභාවයක් තියෙනවා. අනිත්‍යයට පැමිණෙන්නේ ආර්ය ශ්‍රාවකයා. අනිත්‍යයට පැමුණාට පස්සේ එයා කිසි දෙයක් දරා ගන්නෙ නෑ. ගැඹුරුම මනසින් කිසි දෙයක් දරා ගන්නෙ නෑ. ඉතින් බාහිරට අවශ්‍ය කරන ප්‍රමාණයට සම්මුති ඥානනේ යොදලා ඒ කටයුත්ත ඒ විදිහට හිතන්නත් පුළුවන්. විශේෂයෙන් දකින්නත් පුළුවන්. ඒ විශේෂයෙන් දකින්න දැක්ම තමන්ට ස්වභාවිකව පැමිණෙනවා. ස්වභාවිකව තමන්ට අනුග්‍රහ දක්වන සියලු ගැටලු සියලු ප්‍රශ්න විසඳන්න. අචංචහාමුදුරුවරක් දේශනා කළා, මිනිසාට සියලු ප්‍රශ්න පැමිණෙන්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින් කියලා. දැන් අපි නිහඬව ඉන්නවයි කියන කතාව පිටින් ගත්තහම ඒක වෙනම දෙයක්. අධ්‍යාත්මිකව ගැඹුරින් ගත්තහම එයා අධ්‍යාත්මිකව නිහඬව ඉන්නවා. පිටින් නම් අපි නිහඬව ඉන්නවයි කියන එක තේරුම් ගන්න හදවතේ ලොකු ගැඹුරු කම්පනයක් තියෙනවා. අපි පිටින් දරාගෙන ඉන්නවා. ඒක නෙමෙයි අධ්‍යාත්මය තුළ නිහඬියාව කියලා කියන්නේ. පිටින් ශබ්ද කරනවයි නැති කියන එක නෙමෙයි. අධ්‍යාත්මික නිහඬියාව. ඒකට ක්‍රමානුකූලව ධර්මයේ දෙන්න, නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න, නිතර යෝනිසෝ මනසිකාරය කරන්න, ධර්මයත් රැගෙන ඔබේ අධ්‍යාත්මයට ඔබ පිවිසෙන්න, එය ධර්මානුගත කරන්න, අනුගත කරන්න, ඔබට ඒ ඵලය නෙලා ගන්න පුළුවන්. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති. අචින්තියෝ ඔබ අනන්තය ප්‍රශංසා කරන්න, ඔබ අනන්තය අගය කරන්න, ඔබ අනන්තය සොයා යන්න, ඔබට විපාකය ලැබෙන්නේ අනන්තයයි. අනන්තය කියලා කියන්නේ අන්තයක් නැහැ, අකාලිකයි. විශ්වය දිගක් පළලක් වටක් ප්‍රමාණයක් උසක් වර්ණයක් නැති විශ්වයේ මම නොවි සිටින්න පුළුවන්. මැරිලා නූපදින නිවනක් නෙමේ, මැරෙන්නේ නැති නිවනක් සොයා ගන්න පුළුවන්. අප්පමාදෝ අමත පදං, ප්‍රමාදෝ මච්චනෝ පදං, අප්පමත්තා නමියන්තේ. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා මේ ධර්මයට පත් වුණාට පස්සේ. ඒ ඥානය, ඒ දර්ශනයේ ගුණය කැමතිනම් අදිෂ්ඨානයක් පරිදි උතුම් ජීවිතයකට අදිෂ්ඨාන කරන්නත් හැකියාව තියෙනවා. කැමතිනම් ඔබට පහනක් නිවී ගියාක් මේ නිවී යන්නට සියල්ලම නිවෙන විදියට පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන ගිහිල්ලා මේ ඉන්ද්‍රියන් ද පැමිණෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම ඈත් කර හැරලා මේ ආත්ම භාවයේ මූලද ඔබට සියල්ල අතහැර නිවී යන්නට පුළුවන්. ඉතින් ක්‍රමානුකූලව ධර්මයේ වඩා ගන්න, ක්‍රමානුකූලව ධර්මය අසන්න පින්වත් සෑම සියලු දෙනාටම වාසනාව, ශක්තිය, ධෛර්යය. මේ බුද්ධ ශාසනයටත් වඩා ඉක්මනින් ගිහිල්ලා අපි මේ සතිය ඇතුළත මම මේ මාසය ඇතුළත කොහොම හරි ධර්ම අවබෝධය කරගන්නවා කියන මහන්සිය කැපවීම කරන්නේ.